නිවන් මාර්ගයල සෙල්ෆ් ස්ටඩි එකක්. ස්වයං අධ්‍යයනය එකක්. තමන් තුළ තමන් අධ්‍යයනය කරලා නිවැරදි කරන්න ඕන එකක්. තව කෙනෙකුට නිවැරදි කරන්න බෑ. නිවැරදි කරන්න එයා පරිචිත්‍ය තියෙන කෙනෙක් ඉන්න ඕනේ. ඒකට එයා අරියටම බලලා කියනවා මෙතන වැරදුනා ඊයේ අරේ ආව නේද ඉන්නේ. බලන්න මේක වැරදිනේ. එයාට පුළුවන්. එහෙම පරිචිත්‍ය නැත්තම් තවත් කෙනෙකුට නිවැරදි කරන්න බෑ. එතකොට අපි සෙල්ෆ් ස්ටඩි කරන්නේ මගේ මොකද්ද දුර්වලකම්? කට්ටියත් එක්ක ඉන්නකොට කතා කරනකොට මොකක්ද තියෙන දුර්වලකම්? ලයිට් නිව්වම මොනවද සිතිවිලි එන්නේ? ලයිට් දාලා ඉන්නකොට මොනවද සිතිවිලි එන්නේ? උදකලාව ඉන්නකොට කොහොමද මගේ මනස? මිනිසුත් එක්ක ඉන්නකොට කොහොමද මගේ මනස? ගරු කරනකොට කොහොමද මගේ මනස? අපහසුතාවයට, අපහාසයට, නිඳාවටපත් වෙනකොට මගේ මනස? මේක එකින් එක දෙකින් එක කම්පයර් කරලා ස්ටඩි කරලා මම ඒක නිවැරදි කරන්නේ. දැන් දානශාලාවේ කෝපතිකම් කැඩෙනවා. සමහර කට්ටි ඇවිල්ලා ඒ දාන වාර්ෂික දාන ගෙනල්ලා ඒ ඔක්කොම ඉවර කරලා යනකොට අපේ හැඳි තහගෙනත් යනවා. නමුත් එතනින් උපාසක මාත්‍යා කම්පා වුණාට අපි කම්පා වුන්නේ නැහැ. බැරි වෙලාවත් අපේ පාත්‍රයේ කැටිය කවුරු හරි හරන් තියෙන්න ඕනේ බලන්න. සේනාසනෙ කන පිට පෙරලනවා. මොකද්ද මෙතන තියෙන්නේ? වටිනාකමක් නැති වුණාට අපි පරිභෝජනය කරන භාණ්ඩ, දෛනිකව පාවිච්චි කරන භාණ්ඩ සම්බන්ධයෙන් පටිගියක් තියෙනවා. ඒ පටිගියට තවත් වචන ඇතුළු ද්වේෂය කියලා. අපි නොදැනුවත් ඒක තියෙනවා. අපිට තරහා යන්නෙම නැහැ. දැන් උන්ටත්ම තරහා යන කෙනෙක් අරගෙන ගිහිල්ලා අපි අත්හරිනවා මේ කාන්තාරයක ඩෙසර්ට් එකක. තරහා යන්නේ නැහැ. ඇයි තරහා යන්නේ? තරහා යන්න හේතුවක් නැහැ යාට. වැලි එක යකෝම රණ්ඩු කරන්නේ. වැලිත් එක යබන ගන්න. හැබැයි ඒ උත්තරේ අරගෙන ගිහිල්ලා තවුමක් මැද තිබ්බාම එයාට තරහා නොයන මොහොතයි හොයන්න අමාරු. ඇයි ඒ තරම් තරහා යනවා? ඒකම් අපි නිවිලා ඉන්නවාය, අපිට දැන් කෙලෙස් අඩු වෙලාය කියලා අපට දැනෙනවා. දැනෙන්න පුළුවන්. ඒ වෙන්නේ කෙලෙස් ඇවිස්සෙන්න, අවදි වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. කාන්තාවක් ඇයට දකින්නෙත් නැහැ, අනට හැෙන්නෙත් නැහැ, එහෙම හදාසක් පිටට පහළ වෙන්නෙත් නැහැ. එයාට රාගෙ ඉන්නම නැහැ. හැබැයි රාගෙ නැහැ කියලා කියන්න බෑ. යට රාගය ඇති වෙන්න අවස්ථාවක් ලැබිලා නැහැ. එහෙනම් තමන් නිවීම තුළින් තමන්ගේ සිත කොච්චර දුරට නිවුණද, ඒක නිවුණද, එහෙම නැත්නම් කැළඹෙන්න අවස්ථාවක් නැති නිසා තැම්පත් වුණාද කියන එක අර තියෙන බඩු මුට්ටු වලින් අපිට පරික්ෂා කරලා බලන්න පුළුවන්. ඒ හැම දේ තුළින්ම, ඒ හැම ක්‍රියාවක් තුළින්ම අපිට ඒ කාරණාව කියවෙනවා. දානි වළඳනකොට සමහර ව්‍යංජන තියෙනවා අපි කැමති ඒවා. ඒක බෙදනකොට සමහර කට්ටියගේ හැඳට එන්නේ නැහැ. ඒ කට්ටිය එහෙම ගොඩක් පුරුදු නැහැ බෙදලා. ඉතින් ටික ටික බෙදන්නේ. ඉතින් අපි කැමැති වැඩිපුර ගන්න මේ මොනස දැම්ම ගියා තරහා යනවා. සමහර ව්‍යංජනත් කැමැති නැහැ. වැඩිපුර හම්බුනාම තරහා යනවා. අවශ්‍ය ව්‍යංජන අඩුවෙන් හම්බුනාම තරහා යනවා. මේ හැම පුංචි දේවල්, මේ ආහාර පාන, ඒ පාපිස, මේ හැම දෙයකලින්ම හොඳට පරිස්සම් කරලා බැලුවොත් උදේන් අවසන්කම් අපි ගැන ලොකු පොතක් ලියන්න පුළුවන්. මම මේ වගේ කෙනෙක්. මෙච්චරක් වැඩිලා තිනා, මෙච්චරක් වැඩිලා නැ, මේ වගේ දුර්වලකම් තිනා, මේ දේවල් ඇදිලා, මේ අඩුපාඩු තාම ඇදිලා නැ. ඒක එහෙමම තිනා. සම්පූර්ණ කතාව ලියන්න පුළුවන්. මේ ටික දෛනිකව හැම මොහොතක් ගානේ නුවණින් දැකලා නිවැරදි කරන්න පුළුවන් නම් මේකට සතර සතිපට්ඨානිය කියලා කියන සතර ආකාරي 100ක් තමයි පවත්න්නේ. ස්පර්ශ වෙනකොට ඇති වෙන වේදනාව, භාණ්ඩ දකිනකොට ස්පර්ශකේ දැකීම, ඇසීමෙන් ස්පර්ශ වෙනවා, පරිභෝජනය කරනකොට කායික ස්පර්ශ වෙනවා, සිතිවිලි වලින් ස්පර්ශ වෙනවා. ඒ හැම ස්පර්ශයක් තුළම තියෙන වේදනාව. ඒ වේදනාව අවබෝධ කරන්න පුළුවන් නම් යාතුල වේදනානුපස්සනාව වැඩිනවා. පාත්‍රේ තියෙන, ලස්සනට තියෙන, ඒක නිකන් අර වාහනවල බොනට් එක වගේ මූණ පේනවා. ඇත්තටම තමන්නාල නැ සති දෙකක්. හැබැයි පාත්‍රයට පය දෙකක් පුලිස් කරනවා. ඒ කියන්නේ එයා යම් කිසි දෙයක් අල්ලාගෙන ඒක තුළ මානසිකත්වකම ඒකෙන් විඳනයක් ලබනවා. එයා විඳිනවා යම. ඒ නිසා ඒ විඳීම තුළින් විඳවනවා කායानुපස්සනාව. මේ හැමදේම ඇති වෙලා නැති වෙලා යන එකක් නා. ඔක්කොම ගිනි කියලා යන්න පුළුවන්. හැමදේම අතල සිවුරු ජල රිසිකල නිගන්තේක වාගේ යන්න පුළුවන්. ඇයි අපි ඔක එහෙම කරන්නේ නැත්තේ? හැමදේම අනිත්‍ය නම් හැමදේම දුකක් නම් දුකටයි අපි සේනසන ගන්නෙ. දුක් විඳින්න මොකටද කැම කන්නේ? හැමදේම දුකක් නම් දුක් විඳින්න අපි මොකටද කතා කරන්නේ? නෑ. හැම මොහොතෙම කර්මයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කර්මය තුළ කුසල් අකුසල් කියලා දුක සැප කියලා දෙකක් තියෙනවා. සැප කියන්නේ කුසල්, දුක කියන්නේ අකුසල්. ඒතකොට මේ දෙක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ඒ දෙක ක්‍රියාත්මක වුණොත් තමයි, ගෙවුණොත් තමයි මම සසරෙන් නිදහස් වෙන්නේ. ඉපදීමට හේතු නැති වෙන්නේ. එහෙනම් හැමදේම తాවකාලිකව පරිභෝජනය කරනවා. යනකොට ගෙනියන්න බැරි බව දැනගෙන දැන් මුස්ම ගියත් එකකටවත් අහුවෙන්නේ නැතුව හැමදේම ඒමම කියලා මට යන්න පුළුවන් නම් එහෙනම් මේක ටෙම්පරරි යූස් එකක් නේ තියෙන්නේ. භාර්යාව කතාද බැන්දා වයසට යනකොට ළමයි ලොකු වෙනකොට ඒගොල්ලොත් එක්ක ඈකොත් වෙලා අපිව ගාලේ ලෙවුවම අපිට මාළු මඩුම ඉන්නවා. හැබැයි තරුණ කාලේ කවුරු මාළු මඩමට යන්නේ? ගෙවල් අදනවා කණු දිරලා ඒමෙන් වැටුනාම ඒක අත්තරල වෙන තැනකට යනවා. එහෙනම් මෙතන හැමතැනම තියෙන తాවකාලික පරිභෝජනය. මිතුරුකම తాවකාලිකයි. ගන්න ආහාරේ පය හයකින් ජීර්ණ වෙන ආයි කෑමුනේ ඒක తాවකාලිකයි. සෝතාපන්න වෙනකම් මේක මීරි ධර්මයක්. සකෘදාගාමී වෙනකොට මේක බොළඳ කතාවක්. පාත් වෙච්ච කෙනෙකුට කිසිම ධර්මයක වටිනාකමක් නැහැ. එයාට භාවනාව අවශ්‍යත් නැහැ. එයා බණ ආන්නෙත් නැහැ. ආලා වැඩක් නැහැ. පුද්ගලෙක් නැති නිසා, සත්‍යයක් නැති නිසා. මෙන්න මේ ස්වභාවය දකින්න පුළුවන් නම් මේ ස්වභාවය තුළ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් එයා ධම්මානුපස්සනාව වඩන. මේක තමයි මූලික කොටස. බේසික් එක. අපි පරිභෝජනය කරන තැන ඉස්සෙල්ලාම අපි දැන් කුටියක් අදලා පොඩි හඳ කැල්ලක් දාලා වතුරක් තක් කියලා අපි ලස්සනට හදා ගන්නන පරිසරය ඒ වගේ මේ නිවන් දකින්න ඕන මානසිකත්වය ඉසලා අපි හදා ගන්න ඕනේ. ඒකට කියනවා මේ සුදුසු ප්‍රදේශය හදනවා, ප්‍රතිરૂප දේශය හදනවා. කොහොමද හදන්නේ? හඳ විසි කරන්න, ගුරුලේත් එහෙම නැත්නම් කලේ විසි කරන්න, පාපිස්සත් කරන්න, ළඟ ඉන්න හාන්දරෝ ටිකක් කරදරයි කෑ ගන්නවා, එයාගෙන් හැයත් වෙන්න මොකක් කරන්නේ? ඒවා ඒමම තියෙද්දි මගේ කෙලෙස් නිරෝධ කරන්න ඒ පරිසරයේ සුදුසු තැනට මගේ හිත සකස් කර ගන්නවා. උන්වහන්සේ කෑ ගන්නවා පිළිච්චිනේ පිළිස්සත් දානකොට මං කැළඹෙනවා. කුරුල්ලොත් කියනවනේ එක එක ඒවා. ඇයි මං කුරුල්ලොන්ට නඩු දාන්නේ නැත්තේ? උන්වහන්සේට විතරක් කම්ප්ලේන්ට් කරනවා, කුරුල්ලන්ට මං පොලිසියට ගිහලා කම්ප්ලේන්ට් දාන්නේ නැහැ නේ. ඇයි කුරුල්ලු සද්දේ මං ගණන් ගන්නෑ? ඇයි මේ සද්දේ ගණන් ගන්න දෙන්න බැරිද? ඒකට ඉත හැදිලා මේකට ඇදිලා නැහැ. මේකත් අදනවා. උන්වහන්සේට එකතුලා සන්තෝෂයෙන් මටත් දිරිතක් කියන්න පුළුවන් නම් දැන් මම දෙනවා. මෙන්න මේ විදිහට ඒ තින පරිසරය තුළ මගේ දුර්වලකම් හැම එකක්ම මම දැකලා අඩුපාඩු ටික දැකලා නිවැරදි කරන්න පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් නම් උපරිම අවුරුදු 7යි. කිසි වැඩක් වැඩ වෙනවා. උදේට නෙමෙයි, රාත්‍රියට නෙමෙයි. පැය 24ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හැම මොහොතෙම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. සම්පාස වෙනකොට හරි සනීපයඟට. ඇයි සම්පාස වෙන්නේ ඔබ වහන්සේ? දාඩිය ගඳයි හින්ද බෑ. එළියට පොඩ්ඩ කාපු නිසා නේද ඇතුලේ තියෙන ගඳට සම්පාස වෙන්නේ නැද්ද? අයිය එළියට ආවේ නැන්නේ. එහෙනම් අපේ අදුපාඩු දුර්වලකම් කෙලෙස් එළියට එනකොටයි ඒක ගඳ. සමාජයට ගඳයි, සාසනයට ගඳයි, අපිට ගඳයි. මිනිස්සු අපට බලිනවා, දොස් කියනවා. එහෙනම් මේ කෙලෙස් හැම එකක්ම ඇතුලේ තිබුණම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ ඇතුලේ තියෙන එකට අපි කවදාවත් සම්පාස වෙන්නේ නැහැ නේ. ගුණ වඩනකොට තමයි සම්පාස වෙන්නේ. එතකොට තමයි අදුපාඩු දුර්වලකම් හරියන්නේ. විනේ රකින්නකොට කය පිරිසිදු වෙනවා. කයට සම්පාස වෙනවා විනේ. ගුණ වඩනකොට සිත සම්පාත වෙනවා. ආනාපාන සති භාවනාව වරදක් නෑ. ඒක තුළ ධ්‍යාන වලට යන්න පුළුවන්, මේක ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්, විදර්ශනා වඩන්න පුළුවන්, නිරෝධ සමාපත්තියටම යන්න පුළුවන්. හැබැයි ඒ ශ්‍රාවකයා කොච්චර දක්ෂද? එච්චර කාලෙකදී. ගොඩාක් දක්ෂ නම් යට සාමාන්‍ය විනාඩි 5ක් ඒත් වැඩි යට. විනාඩි 5ක් වැඩි. විනාඩි 5ක් දුන්නාම මම මගේ ගුරුවරයාගෙන් අහුවා. එයා මට කිව්වා උදේ දීලා මේ පුතා අවස් වෙනකොට මේ ධ්‍යාන වඩලා කියන්න ඕනේ. එතකොට මම වැඳගෙන ඉත ගියේ නැහැ. ඊපස්සේ මගෙන් අහන්නේ ඇයි යන්නේ නැත්තේ? ස්වාමිනේ ඇයි මට අවස් වෙනකම් කල් දුන්නේ? එච්චර කාලයක් ඉත ඉතුරු කාලෙ මොනවා කරා? එහෙනම් දවල්ට කලින් කියන්න ඕනේ. ඊත් මම ඉන්නවා. ඊපස්සේ කියනවා ඇයි යන්නේ නැත්තේ? මං කිව්වා දවල් වෙනකම් කාලෙ වැඩි, ඉතුරු කාලෙ අපරාදී. එහෙනම් පැයෙන් මට මේක වඩලා කියන්න ඕනේ. පැයෙන් කොහොමදවත් බෑ. ඊත් මං ඇයි පුතා ස්වාමිනී අයත් වැඩි. එහෙනම් කොච්චර වෙලාවක් ඕනේද? මං කම මේක දැනටමත් වඩලා ඉවරයි. ඇහෙනකොට වැඩෙන්න දක්ෂ නම් එයා ගොඩක් ශ්‍රේෂ්ඨයි. කමතාන හරගෙන ගිහි මම වඩනවායි කියලා කියන එයා ගොඩාක් දුර්වල කෙනෙක්. ඇහෙනකොට ඒ ඇසීම තුළින් සිත අවබෝධයට පත් කරන්න පුළුවන් නම් එතනින් පස්සේ වඩන්න දෙයක් නැහැ. දැන් එකෙනෙක් ඇවිල්ලා කියන හාමුදුරුව මගේ කකුලේ තුවාලයක් තියෙන එකට බේත් දා නැටි කියන්නේ. ඊට පස්සේ අපි කියන සර්ජිකල් ස්ට්‍රිප් වලින් මේක හොඳට පිය දාලා පුළුන් වලින් හොඳට ඒ වතුර ඔක්කොම හයින් කරලා පවන් ගාලා සාමාන්‍ය තෙත ටිකක් වේලෙන් දැරලා බෙටඩින් දාලා ඒක කොටන් එකක් තියලා ප්ලාස්ටර් ගාලා බැන්ඩේජ් ඔම ඒක ආගෙන ගිහිල්ලා එයා බේත් දාන්න ගියාම එකක් දෙයක් වැරදෙනවා. ඕදන්න පොඩක් ඉන්න. හේදුවා. ඊට පස්සේ දැන් මේ පවන් ගන්න පොඩක් ඉන්න. ඊට පස්සේ බෙටඩින් ඔක්කොම දාලා දැන් බැන්ඩක් වෙලන්න ඕන. දිල කරනද කරන්න දෙයක් නැහැ කරලා ඉවරයි. ශ්‍රාවකේම දක්ෂ වෙන්න ඕනේ. ඒක ඇයෙනකොට මේ ඇයෙන පියවර ඒ මොහොතේ වඩන්න ඕනේ. බණක් ශ්‍රවණය කරලා බලන්න ඔබ වහන්සේ. බණ සම්පූර්ණ ශ්‍රවණය කරලා පස්සේ මම මේක කියලා වඩනවා කියලා කිව්ව 120ක්වත් මතක නැහැ. ඒ මොහොතේම වැළුවාම බණ ඉවරනකොට වැඩේ ඉවරයි. වඩනවා කියන හර්තේ තුල ඇත්තටම ඒක දැනගන්න ඕනේ. වඩනවා කියලා කියන්නේ ගොඩාක් අර්ථ තියෙන ඔබවන්සිට ගැළපෙන තත්ත්වෙනි. ඒක බවට පත් වෙනවා. දැන් කෝපය හතට ගත්තාම කෝපය අල්ල ගන්න මම එක පුරුදු කරන නෑ. කෝපේ බවට මම පත් වෙනවා. ඒක වෙනවා මම. ඒකට කියන වඩනවා කියලා. දැන් වඩනවා කියන එකට තවත් අර්ථයක් දෙන්නම්. ස්වාමීනි අවතරයි මේ කෝපේ මොනවද තියෙන්නේ? පැන් තියෙනවා. දැන් වෙනම පේනවා නේද පැන්? ඔව්. වලන්නේ. ඒක වලන්නේ. ස්වාමීනි දැන් ඔබ වහන්සේ වැළඳුවේ පැන්. දැන් බඩේ පැන් තියෙනවද? තියෙනවා. ගන්න පුළුවන්ද? බෑනේ. ඇයි? ඒක කය කොටසක් වුණානේ. අදයි පැන් වැළඳුවාම අපි දන්නවා පැන් වැළඳුවා. පැන් කියලා එකක් වෙනම ගියා. නමුත් ගන්න බෑ. ඒක ලේ වෙලා මත් වෙලා කය කොටසක් වෙලා ඒක කයත් එක්ක එකතු වෙලා ඉවර. දැන් ඒක ගන්න බෑ. ඒක තමයි වඩනවා කියන එක. ඒක බවට පත් වෙනවා. ඒකම වුණාම ඒකට කියන පත්‍යක්ෂ වුණා. එයා ඒක බවට පත් වුණා. ඒක බවට පත් වෙන්න ప్రత్యක්ෂ කියන තැන දෙන්න අරක තමයි කරන්නේ. ඒක බවට පත් වෙන්න පුරුදු කරනවා. ඒ පුරුද්දට වඩනවා කියලා කියනවා. දැන් ගොඩාක් ඒ කියන කමඨාන්, ඒ කියන ධර්මතාවයන් අපිට මේ වැඩිලා නැහැ. ప్రత్యක්ෂ වෙලා නැහැ. ప్రత్యක්ෂ වෙලා හැමදේම අනිත්‍ය නම් ඇයි iPhone එකක් අංගල අපේ අතට ගන්න වැටෙයි කියලා? හැමදේම දුකයි නම් ඇයි අපි සමාහර තැන්වල මෙතන මදුරු වෙයි මේ? ඇයි එයිම අපි ඉතන්නේ? ඒ කියන්නේ හැමදේම දුකයි කියලා ඇහිලා තිබුණාට ඒක වැඩිලා නැහැ. ඒක ప్రత్యක්ෂ වෙලා නැහැ. මගේ පොඩි කුටියක් තිබුණා, පුංචි කුටියක්. 6යි 8 වගේ පොඩි එකක් මගේ තියෙනවා. මදුරුවත් ඉන්නවා. මදුරුවත් ඇවිල්ලා ඒක දෙන්නේ තිබුණා. ඉතින් ගුරුවරයා දන්නවා මේ මෙතන මදුරුව නැයි. ඒකට එයා පැත්තේ පොඩි වැව කැල්ලක් තියෙනවා. මගේ ළඟට ඇවිල්ලා මදුරුව විඳද? ඔව් ස්වාමීනි. දුකයිද? මේම කියලා දුක් දෙකක් කියලා. ඇයි? මදුරුව අවදිනකොට මට දුකයි. මට විදිනකොට ඌ දුකක් විඳින්න පොව් නිදි මරාගෙන දුක් විඳින්න එපායි. ඌ කොච්චර වේසක් ගන්න එපායි ජීවත් වෙන ලේ ගන්න. ඌ දුක් විඳිනවා. ඒ දුක කවුරුත් දකින්නේ. අපි නිතරම බලන්නේ වන් සයිඩ්. අපි එක පැත්තයි බලන්නේ. මදුරුව විදින නිසා අපට කරදරයි. හැබැයි අපි කොහොමද රවටල කරලා ලේ ටික ගන්න ඌ කොච්චර කරදරයක් විඳිනවද? ඒ කරදරය ගැන අපි හිතන්නේ නැහැ නේ. මිනිස්සු අපට දන් දෙනවා. මිනිස්සු දන් දෙනවා අපට. හැබැයි දන් දෙන මිනිස්සු දන් දෙනවා. අපි ලබනවා. අපි ලබනවා නෙමෙයි. ඒ කට්ටියට දන් දෙන්න අවස්ථාවකුත් අපි දෙනවා. හැමදේම දෙකක් තියෙනවා. දැන් ස්වාමින්වහන්සේ මට ඇවිල්ලා දෙනවා මේ අඳුන් කුරුටෙක් කියලා. උන්වහන්සේ මට දානයක් දෙනකොට මම සාමාන්‍ය කිසිම දෙයක් ගන්නෑ. මට අවශ්‍ය නෑ ගන්න. නමුත් මං ඇයි එක ගන්නේ? මම උන්වහන්සේට දාන දෙන. ඇයි? ඒක පූජා කරගන්න අවස්ථාව මං උන්වහන්සේට දන් දෙනවා. ඉස්සෙල්ලා මම දන් දීලා ඉතිපස්සේ ඒක මං දන් ගන්නවා. එතකොට ගනුදෙනුව ඒ මොහොතේම ධන ඍණ බැලන්ස් වුණොත් ඒක ඉවරයි. අපි ලැබුණා ගත්තා එක පැත්තයි දකින්නේ. එතකොට අනිත් පැත්තේ කරන්න අපි දෙන්න ඕනේ. නැවත ඉපදෙලා ගෙවන්න ඕනේ. ඒක දෙපැත්ත දැක්කම ඒක එතනින් ඉවරයි. ඇයි නැවත ඒකේ කර්මයක් ඇදෙන්නේ? උන්වහන්සේ මට පූජා කළානේ අනුකූර ප්‍රතියක්. ඔව් මමත් පූජා කළානේ. ඒකට මම ණය ගෙව්වනේ. මොනවද? ඇයි පූජා කරන අවස්ථාව මම පූජා කළානේ උන්වහන්සේට? මං අත් දෙක කොහොමද තියාගෙන ඉන්නවා? එතකොට උන්වහන්සේ කොහොමද බෑග් එක දාලා එල්ලලා යන්නද? බෑ. එහෙනම් පූජා කරන අවස්ථාව මම උන්වහන්සේට ඉස්සලා පූජා කළා. ඒක දුන්නාට පස්සේ උන්වහන්සේ ඒ වෙනුවට මට මේක පූජා කළා. ගනුදෙනු ඉවරයි. මගේ අතුරු කෙල්ල මට පාර දෙනවා. පාර දෙනකොට ඒ අතුරටත් මම ගා පූජා කරනවා. මොකද්ද? එයා මට ගුටි පූජා කරනවා. ඒ ගුටි පූජා කළේ අකුසලයේ ගෙවන්න උදව් කරන්න. මම ඒ අවස්ථාවයට පූජා කරනවා. ඒ නිසා මං ගුටි කනවා. ඒ ගුටි කන නිසා මගින් ඒ අවස්ථාවයට ලැබෙනවා. ඒ අකුසලයට පූජා කරගන්න. ගනුදෙනුව දෙකක් වෙනවා. දෙපැත්තම වෙනවා. අපි ලෝකේ එකයි දකින්නේ. අන්ත දෙකෙන් තියෙන නිසා අන්ත දෙකම දකින්න ඕනේ. අරක වඩනකොට මේකත් තේරෙනවා. මේකත් කුටි ඇතුළේ ඉඳලා වඩන්න තියෙනවා. ලෝකේ හැවිදින්න කිසිම තැනක් නැහැ. රහත් වෙන්න පින්නම් පන් ඇවිදින්න කිසිම තැනක් නැහැ. එක අඩියක්වත් ඉස්සරහට යන්න ඕනේ. ඒ ඉන්න තැන ඉඳලාම ඒක හරියට දකින්න පුළුවන්. මේ ගස් කොළන් වල හරියත් ඵලයේ තියෙනවා. මේ වාඩි වෙලා ඉන්න මෙතනම ඒ වැඩ නිමා කරන්න පුළුවන්. අපේ දක්ෂකම හදි. අපේ ප්‍රඥාව ඒ නිසා අපට තේරෙන්නේ. මම දේශනා කරන උපාසකකගේ ආගෙන ඉන්නවා. මේමනේ අපි දකින්න පුරුදු වෙලා තිනේ නේ. ඒගොල්ල ආන නිසා මම දේශනා කරනවා. අනිත් පැත්තට මේක දකින්න ඕනේ. පටිසෝත ගාමිණී දකින්න ඕනේ. මම ස්ත්‍රිය දැක්කා නේ. ස්ත්‍රිය ආපු නිසා මට පෙනුණා. දැන් කර්ම හැදෙන්නේ නැහැ නේ. පුද්ගලයා නැහැ නේ. මේ විදිහට පටිසෝත ගාමිණී සිත පුරුදු කළාම සිතට කර්ම එකතු වෙන්න. සිතට ජීන් කර්මයකට අවු වෙන්න. විතරම සිත නිදහස්. යට කර්ම නිර්මාණය වෙන්න ක්‍රමයක් නැහැ. මම දැක්කේ නෑ. එයා ආපු නිසා මට පෙනුණා. පිළිච්චක කර්මයක් වෙන්න බෑ. ඒ වුණත් ඒ කවෝසි කර්මයක්. මම දැක්කා, වොමනාවෙන් දැක්කා. ඒ නිසා තමයි මම දුක් විඳින්නේ. මොකද කරන්නේ? දේරුම් ගත්තාම එතනින් පස්සේ කර්ම හැදෙන්නේ නෑ. දැක්කානේ. එතනට වෙනකම් කර්ම හැදෙනවා. සිද්ධිය වුණාට පස්සේ බැලන්ස් කරන්න බෑ. සිද්ධිය වුණාම සිද්ධිය ගෙවන්න ඕනේ. සිද්ධිය වුණාට පස්සේ අපි සම්මාවෙන් දැක්කොත් ඒක නිවැරදි කරගත්තොත් නැවත නොවන විදියට ඒක අපි පටිසෝතගාමී වෙනස් කරොත් එතනින් එහාට ඒක යන්නේ. හැබැයි ඒක වෙලා ඉවරයි. හැබැයි ඒකට ඔපොසිට් එක අපිට කරන්න පුළුවන්. දැන් උපාසක මාත්‍ය කැම කකා ඉන්නකොට මනසේ කළ උදුරලා ගන්න බත් එක. උදුරලා අරගෙන මමයි මේ ප්‍රදේශයේ ඡන්ඩියා. මම ඉන්නකොට එහෙම කැම කන්න බෑ දෙන්න. මොනවද වඩේ ඒකත් දෙන්න. අරගෙන කාලා අපි කල්පනා කරන දැන් මේ මිනිස්සු හරි සද්දන්ත මිනිස්සේ ගායි කමන්නයි කියලා අපි දීලා නිකන්. ඒ මිනිස්සුගල බණක් ආනවා. ඔතේ නෝ මේ මම මෙච්චර කාලෙ මිනිසුන්ට හරියට දුක් දුන්නනේ මම ඉතාලින් කියේ මගේ මේක හොඳ ලස්සන කෙරුවාවා මම හොඳ ලස්සනට ජීවත් වෙනවා මිනිස්සු ඔක්කොම මට ගරු කරනවා නෑ ඒක වැරදි මොකද්ද කරන්න ඕනේ කියවම යාට උපදේශය දෙන බත් කීයක් උදරගත්තද එකක් උදරගත්තා එයාට විතරක් නෙමෙයි මාර්ගඵලලාභින්ට සංඝයාට අසරණයට වැඩිහිටියන්ට බඩගින්නින් නෙගන්නන්ට බත් දෙන්න මේ මිනිස්සු හැමෝටම දකින් දකින් කටට බත් දෙනවා පූජා කරනවා බත් පාර්සල් 1000ක් විතර පූජා කරනවා දැන් උදරගත්ත එකට වඩා දැන් 10 ආනිසංශ වැඩිනේ. අර කර්මේ හවට පරිසම් දෙන්නේ. අරකට වඩා අර කුසලයේ බලේ වැඩි වෙනවා. වැඩි වෙනකොට අරක මෙල්ල වෙලා යනවා. ඒ වගේ අපිට නොදැනුවත්ව වෙන වැරදි. දැනුවත් වුණාට පස්සේ අපි දැනගත්තාම අරකට අනිත් පැත්ත ඔපොසිට් එක අපි කරන්නේ. ඒ මොහොතේ ඉඳලා මේක නැවත මෙනෙහි කළාම අර චෛතසිකය අර චෛතසිකයට වඩා බල සම්පන්න වුණොත් මේක ක්‍රියාවිරහිත වෙලා යනවා. තාත් වෙනකම් කෙලස් තියෙනවා. කැලේසල ස්වභාවය අඩුවීමක් තියෙනවා. පුතුජන කෙනාගේ ගොඩක් ධර්ම කැලස් තියෙනවා. සෝතාපන්න කෙනාගේ ධර්ම නැහැ. නමුත් ඒවා සමාන කැලස් තියෙනවා. එයාටත් ඒ සිවුරු හරින්න දෙතනවා, කසාද බඳින්න දෙතනවා, මිනිසුන්ට ගාන දෙතනවා, බණින් දෙතනවා, සල්ලි එකතු කරනවා, කුණු වර්ප කියන ඔක්කොම කියනවා. හැබැයි ආනන්තරිය කරන්නේ. ලොකු බරපතල දේවල් කරන්නේ. පුරුදා ගන්න නම් ඒ වගේ නෑ. බණිනවා, ඉරිසියා කරනවා, ඒ විවේචනය කරන ඒ වගේ දේවල් තියෙනවා. අරතරම් ධර්ම නැහැ. අනාගාමනම් සිටිවිලි වලත මඩම් බලන්නකො මේ මනුස්සයරි දුස්සිරයි බොනවා මට මොකක් යාන්නේවත් නැහැ නේ කිසිම නැහැ නේ කියලා ගුණ කිය දීලා බොන් දෙපා එහෙම හිතින් හිතන කියන්නේ නැහැ අරයා කියන මෙයා කියන්නේ අරියත් වෙනකොට තමයි අර ලෙඩේ සම්පූර්ණයෙන්ම සනීප වෙන්නේ බොන එක දිහා සාදුනේ ඔබවන්සේ සතුටින් වළඳන වළඳනා නේ ස්වාමීනි ඔබවන්සේ මේ වගේ සන්තෝෂෙන් ගිලම්පස වළඳන එක දකින්න මට අවස්ථාවක් දුන්නා නේ අනේ සාදු සාදු මං ගොඩාක් වාසනාවන්තයි සතුටින් ගිලම්පස වළඳන එක දකින්න මං ඔච්චර පිනක් කරලා තියෙනවා ඒක දැකලා සතුටු වෙනවා මට ලැබුණ නැහැ මට දුන්න නැහැ කිසිම ගුණයක් නැහැ ඉන්න කට්ටියට වළඳනවාද කියලා ආන්නේ ඒව හිතෙන්නේ නැහැ යාට ඒක එයා සතුටු වෙනවා එයාගේ සතුට තුළ එයා ඒ සයා කරගන්නවා මේක අර ක්‍රමානුකූලවයි නිරෝධ වෙන්නේ එතනට එනකන් දෝෂය ඇතුලේ තියෙනවා නොදන්න දේ නොදන්න කර්ම දන්න දේ දන්න කර්ම දැනගෙන කෙරුවාම දැනගෙන විඳින්න වෙනවා නොදැනුවත්ව කෙරුවාම නොදැනුවත්වම විඳින්න වෙනවා. දැනුත් මට කැක්කමක් තියෙනවා. නමුත් ඒ කැක්කම සමහරලාට දැනෙන්නේ නැයි. මම ඒ කරුණ කියන්නේ ඒ කරුණ වලට සමවදිනකොට මේක අමතක කරනවා. හැබැයි විඳින්න නැද්ද? විඳිනවා. නොදැනුවත්ව විඳින්නේ. ඒක කියලා ඉවරුණාට පස්සේ දැන් දැනෙනවා. දැන් දැනගෙන විඳිනවා. එහෙනම් අපි නිදාගෙන ඉන්නක පව අපි කර්ම ගෙවනවා. ඇයි මේ වගේ සංසාරේ ඉපදිලා මේ මැඳේ බුදියාණන් ඉන්නක කර්මයක් නෙමෙයිද? අද ඒ කර්ම අපි දකින්නේ නැහනේ. ඒක නොදැනුවත්ව විඳින්නේ. බත් කනකොට අපි හිතනවා නේ ව්‍යංජන 25ක් තියෙනවානේ අනිවාර්ය සෑහෙන කුසලයක්. ව්‍යංජන 25ක එක බත් කන එක කොච්චර ලොකු දුකක්ද? ඒකත් අපි විඳවනවානේ. ඒක අපි දකින්නේ නැහැ. අර ව්‍යංජන 25ක එක කන එක කුසලයක් කියලා දකිනවා. අකුසලයක්ත් තියෙනවා. මේ බුද්ධ ශාසනේ 2600ක් මොකක්මනේ කළේ බත් කන එකනේ. මේ අකුසල ගෙවල ඉවර නැහැ නේ. ඒ අකුසල අපිට පේන එක නොදැනුවත් විඳින්නේ. අරක දැනුවත් විඳින්නේ. කුසලයේ දැනුවත් විඳිනවා. අකුසලයේ නොදැනුවත් විඳවනවා. හැම තප්පරයක් ගන්න අපි විඳවනවා දැනුත් එකක් විඳවනවා සසර දුකෙන් එතර කරගන්න බැරුව එතර වෙන්නත් බැරුව මාර්ගයක් හරියට තේරුම් ගන්න බැරුව හැමතැනම මේක හොය හොය ඇවිදිනවා මේක දුක මේ ගත කරන මොහොත මිනිසත් භවයේ මේ පොළවේ රැඳෙන හැම තත්පරයක්ම දුක. හැම මොහොතක්ම දුක. හැබැයි ඒක අපි දැනුවත් නැමේ විඳින්නේ. කවුරු හරි බැන්නාම, කකුල කැඩුනාම, මොන හරි එකක් වුණාම ඒක අපි දැනගෙන විඳිනවා. මේ මෙහෙම වුණානේ අර මනුස්සයා මෙහෙම කළානේ. ඒක දැනගෙන විඳිනවා. හැබැයි එහෙම වෙන්න මම මෙතනට අවිල්ල හිටියන්නේ සෑහෙන කාලයක්. වැටෙන්න කලින් මෙතනට නිකන් ආවනේ. ඒ කර්මය අපි දකින්නේ. වැටිච්ච කර්මය විතරයි දකින්නේ. උස්ම ගන්න හැම සෙනයක් ගානෙම කර්මයක් ප්‍රියාත්මකයි. ආස්වාස වෙන්න කර්මයක් තියෙන්න ඕනේ. ප්‍රාස්වාස වෙන්න කර්මයක් තියෙන්න ඕනේ. ආස්වාස වෙන්න කර්මෙ තියෙනවා. ප්‍රාස්වාස වෙන්න කර්ම නැහැ. ඔහොම ඉරුණා. ඒ දෙකම තියෙන. නම් හැම සෙනයක් ගානෙම කර්මයක් ප්‍රියාත්මකයි.